Hallelujah. Are you ready for this today's word? අද දවසේ වචනේ ලබන්න ඔබ සූදානම්ද? Hallelujah. Hallelujah. And first of all, I want to share something about the month of April. As you know, as a church, we are following Pastor Chris who gives us a theme for every month. ඔබ දන්නවා ඇති සමහරක් අපි පාස්ටර් ක්‍රිස්ව අනුගමනය කරනවා හැම මාසයකම ඒ මාසයකට අදාළ තේමාවක් ඔහු විසින් දෙනු ලබනවා දෙවියන් වහන්සේගෙන්. He hears from the Holy Spirit and as he declares that month there is a special grace on that theme because millions of people churches around the world are joining with that proclamation or declaration. පාස්ටර් ක්‍රිස් ශ්‍රාත්මයන්න් වහන්සේගෙන් අසල ඒ දෙවියන් වහන්සේගේ කටහඬ අනුව ඒ මාසයට අදාළ තේමාව නියම කරනවා මිලියන ගණන් සෙනග බොහෝ සභාවන් ලෝකේ පුරා මේ තේමාවට අනුව මේ ප්‍රොපේතමය වචනවලට අනුව යනවා. So this month of April, almost the month is over, but Pastor has named this month the month of lifting. Hallelujah. මේ අප්‍රේල් මාසය ඉහළට එසවීමේ මාසය කියලා නම් කරලා තිබෙනවා. I believe Pastor Liz has already shared some things about this. Pastor Liz දැනටමත් බෙදාගෙන ඇති. Yeah, Pastor Ravi as well, but I want to share a bit as well this morning from Job chapter 22 verse 29. Job පොතේ 22 වන පරිච්ඡේදයේ 29 වන පදයෙන් බෙදා ගන්න කැමති. Job chapter 22 verse 29. Job 22 29. And it says when men are cast down then thou or you shall say there is lifting up. Amen. And he shall save the humble man. ඔවුන් පහ කරනු ලබන විට උසස් වීම ඇත කියා නුඹ කියන්නේය. උන්වහන්සේද යටහත් ඇස් ඇති අය ගලවනසේක. Notice there when men, when people outside us, when people of the world are cast down, the Bible says then you shall say. Amen. You shall not say what they say. Amen. You shall say there is lifting up. Amen. Hallelujah. Hallelujah. මේ ස්ථානයේ කියනවා ඒ අපි අවට සිටින සෙනග නැත්තං ලෝකේ සිටින අය කියනකොට ඔවුන් පහතට ඇද හැලෙනවා කියලා මේ ස්ථානයේ කියනවා ඔබ කිය යුතු දේ තමයි උසස් වීම ඇති බව. Hallelujah. Hallelujah. You know, we live in a world where people live lives that are up and down all the time. අපි ජීවත් වෙන ලෝකයේ මිනිස්සු උඩට පල්ලෙහාට එන ජීවිතයක තමයි ජීවත් වෙන්නේ. You know, people think it's normal to have trouble in your life. මිනිස්සු හිතනවා සාමාන්‍ය දෙයක් තිබිලා ජීවිතේ ප්‍රශ්න තිබෙන එක සාමාන්‍ය කොට සලකනවා. So people are discouraged, downcast. They live in difficult situations in life. බොහෝ අය ඊටමත් අධෛර්යමත් වී අමාරු තත්වයන් තුල ජීවත් වෙනවා. But the Bible says when everything around us, when people around us are discouraged and downcast, we had to have a different attitude. Amen. Bible එක කියනවා අපි අවට සිටින මේ ලෝකයේ මිනිස්සු අධෛර්යමත් වෙලා නැත්තම් පහතට ඇදහැලිලා සිටින විට අපි කිතුනුවන් වෙනම ආකල්පයක් ඇතිව කටයුතු කළ යුතුයි. We cannot talk like the others who talk. අපි අවට සිටින අය කතා කරන ආකාරයටම අපට කතා කරන්න බෑ. God has given us a different language, a language of faith. දෙවියන් වහන්සේ අපට දීලා තියෙන්නේ වෙනස ආකාරයේ භාෂාවක්, එය ඇදහිල්ලේ භාෂාවක්. Hallelujah. Hallelujah. We have been given a higher life. We are positioned in a higher place. අපි සානගත වෙලා තිබෙන්නේ අපිට දීලා තිබෙන්නේ දෙවියන් වහන්සේ විසින් උසස් වූ ජීවිතයක්. Hallelujah. Hallelujah. So it may be our finances, maybe physical conditions, maybe the economy. You know, these days people talk a lot about the economy. So as people say this is not good, you know, oh what's happening, you know, we can change that situation. Hallelujah. අපගේ ආර්ථිකය තත්ත්වය වෙන්න පුළුවන්, මුදල්මය පසුබිම වෙන්න පුළුවන්, අපගේ ශාරීරික තත්ත්වය වෙන්න පුළුවන්, නැත්නම් ඒ ලෝකයේ තිබෙන ආර්ථික තත්ත්වය වෙන්න පුළුවන්. එය කුණ ඍණවාදී උවත් අපිට කිතුනුවන් හැටියට බලපාන ආකාරය වෙනස්. When it says lifting up, what does it mean? උසස් වීම කියලා කියනකොට ඒකෙන් අර්ථවත් වන්නේ කුමක්ද? It means you are promoted, you are elevated into a higher place. ඔබ ඉහළ ස්ථානයකට උසස් කරනු ලබනවා. If there's a burden that you're carrying, that burden is lifted. If there's a weight that is concerning you that is lifted. Amen. ඔබට යම් බරක් ඔබගේ හදවතේ තිබෙනවා නම් ඒ ඔබ ඉන්න ස්ථානයෙන් දෙවියන් වහන්සේ විසින් ඔබව ඉහළ ස්ථානයකට ඔසවනු ලබනවා. Hallelujah. Amen. It can be anything in life that is trying to bring you down. The Lord says this month, Amen. No, I will lift you up. Amen. Hallelujah. ඔබේ ජීවිතයේ කුමන උදයක් වෙන්න පුළුවන් ඔබව පහතට ඇදහෙලන්න උත්සාහ කරන දේ දෙවියන් වහන්සේ කියනවා මේ අප්‍රේල් මාසයේ ඔබට ඒ ඉන්න ස්ථානයෙන් ඉහළට එසවීමක් තිබෙනවා කියලා. Hallelujah. Hallelujah. Listen to what God says. He says, I'm going to do it. I'm going to do it with my miracle working Amen. power. දෙවියන් වහන්සේ කියන දෙයට ඔබ සවන් දෙන්න උන් වහන්සේ කියනවා මගේ ඒ හාස්කම් කරන සුභා උත්තරීතර බලය කරන කොටගෙන ඔබව ඉහළට ඔසවනවා කියලා. Praise the Lord. Hallelujah. Hallelujah. So if there's anything in your life that is pulling you down, this is the month of lifting Amen. for you. Hallelujah. ඔබගේ ජීවිතයේ යම් කාරණාවක් ඔබව පහතට ඇදහෙලනවාද මේ මාසයේ තමයි ඔබව ඒ කාරණාවෙන් ඉහළට එසවෙන්න යන්නේ. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. For nothing is impossible with the Lord. දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. So refuse to fear, refuse to be anxious. බියවීම ඔබ කනස්සලු වීම ප්‍රතික්ෂේප කරන්න. You know, say I'm lifted up this ඔබ කියන්න මේ මාසයේ මම ඉහළට එසවෙනවාමයි. Say I'm strengthened by the Lord. දෙවියන් වහන්සේ විසින් ශක්තිය ලබනවා. You got to say it with your mouth. ඔබ මුඛයෙන් ඒ දේ කියන්න අවශ්‍යයි. We cannot keep quiet. අපිට නිශ්ශබ්දව සිටින්න බෑ. We cannot speak the same language the others speak. අන් අය කතා කරන එම භාෂාවම කතා කරන්න බෑ අපට. We have to speak what God thinks about this situation. දෙවියන් වහන්සේ මේ තත්වය මේ වාතාවරණය ගැන සිතන දේ අපි කතා කරන්න අවශ්‍යයි. The Bible says it's not by might, it's not by power, it's by my spirit. Hallelujah. බලෙන්වත් ශක්තියෙන්වත් නෙවෙයි මාගේ ආත්මයානන් වහන්සේ කරන කොටගෙනයි කියලා. So set your gaze on the master. එමනිසා ස්වාමින් වහන්සේ කෙරෙහි ඔබගේ සම්පූර්ණ අවධානය යොමු කරන්න. Don't look at the troubles, don't look at the situations. ඒ ප්‍රශ්නය නැත්තම් වාතත්වය ගැන ඔබ බලන්න එපා. Remember when Peter was asked by the master to come on the waters obata mathakada petrusta yesus wahanse handa gæsuwahama e jalaya mata ævidinna you know peter was supposed to look at the master petrusta kiwe yesus wahanse swamin wahanse pamanak desa balanna kiyala he said come he said look at me and keep coming yesus wahanse petrusta kiwa maaveta balanna oba maavetata pæminenna kiyala but peter looked at the waves he looked at the wind and he was sinking petrus ඒ අවට වටපිට ඒ සුළඟ කුණාටුව දැස බැලුවහම ඔහු ගිලෙන්න පටන් ගත්තා. But if he was looking at Jesus. ඔහු යේසුස් වහන්සේ දැස බැලුව තාක්කල්. Jesus was on the water, remember? යේසුස් වහන්සේ ජල මතු පිටයි සිටියේ. Hallelujah. Hallelujah. Jesus was not sinking. යේසුස් වහන්සේ කිඳා බැස්සේ නැහැ. He cannot sink. යේසුස් වහන්සේට කිඳා බසින්න බෑ, ගිලෙන්න බෑ. We have to keep looking, we have to keep our gaze on the master. අපේ අවධානය අපි දිගින් දිගටම ස්වාමීන් වහන්සේ වෙත පමනක් තබා ගත යුතුයි. Hallelujah. We got to stop looking at the negative circumstances. ඒ විනවාදී වාතාවරණයන් දැස බැලීම අපි නතර කළ යුතුයි. We got to stop hearing the negative information. ඒ විනවාදී තොරතුරු ඇසීම නතර කළ යුතුයි. We got to look at the master and keep his word in our heart. ස්වාමීන් වහන්සේ දැසම බලමින් උන්වහන්සේගේ වචනය අපගේ හදවතේ රඳා ගත යුතුයි. So this is the month of lifting. Hallelujah. මේ මාසයේ ඉහළට එසවීමේ මාසයයි. Say this is my month of lifting. ඔබ කියන්න මේ මාගේ මාගේ ඉහළට එසවීමේ මාසයයි. I'm going up. Hallelujah. I'm not going down. මම පහළට යන්නේ නැහැ. මම ඉහළට එසවෙනවා. Hallelujah. I'm going higher and higher. මම ඉහළට එසවෙනවා මේ මාසයේ. Hallelujah. You know maybe you are in a situation where because of your own mistake you are downcast today obage vaatavaranaya ada davase obageema varade nisa oba adairamat vela sitinowa wenna puluwan it doesn't matter eya kumakuwat prashnayak neha you got to turn around you got to leave that mistake behind because the lord loves you he has paid for your mistake ඔබ අතින්නේ වෙච්ච වැරද්ද වෙන්න පුළුවන් ඒක පසක තබලා දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා උන් වහන්සේ මිලය ගෙවලා ඉවරයි ඒ වනේ. He has paid for all our mistakes, all what we have done wrong. අපි අතින් වෙච්ච සියලු වැරදි වලට උන් වහන්සේ මිලය ගෙවලා ඉවරයි. He has taken responsibility for our errors. අපේ වැරදි වලට උන් වහන්සේ වගකීම අරගෙන ඉවරයි. You know that's what we did this morning when we broke bread. අපි රොටි කැඩුවාම මේ උදැස්සන අපි කළේ ඒ දෙයයි. By faith we came to that place where we remembered what Jesus did for us on the cross. Adahillen api esthaneyata paminiya api adahillen mathaketa genawa Jesus wahanse kuruse kala ude. Hallelujah. Now he has accepted us fully. Unwahanse den apiwa pili aragena tiyenawa sampurnen. We leave all those burdens at the foot of the cross. Esiyalu bara karadara api e kuruse paamula tabenawa. And as we do that we are lifted up. අපි ඒ දේ කරනකොට අපි ඉහළට එස වෙනවා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසාව. Are you encouraged with this month's theme? මේ මාසයේ තේමාව කරනකොටගෙන ඔබ ධෛර්යමත් වෙනවද? You know, keep on saying I'm lifted up. ඔබ දිගින් දිගටම ප්‍රකාශ කරන්න මම ඉහළට එස වෙනවා කියලා. Never speak a negative word this month. කවදාක්වත් මේ මාසයේ නිරන්තරයෙන්ම ඔබ ඍණවාදී වචන කතා කිරීමෙන් වළකින්න. Hallelujah. Shall we say some words now? Hallelujah. අපි දැන් ඒ ධනවාදී වචන අපි කතා කරමු. Hallelujah. I'm lifted up. Hallelujah. ඔබ කියන්න මම ඉහළට එස වෙනවා. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. I say I'm lifting up. මම කියනවා මම ඉහළට එස වෙනවා. Oh, I'm leaving those troubles behind. ඒ සියලු ප්‍රශ්න කරදර පසෙක තබා. I'm leaving those debts behind. ඒ ණයබර පසෙක තබා. I'm lifted up. Hallelujah. මම ඉහළට එස වෙනවා. My health has been lifted up. Mage sharira saukhya ihalata esawenawa. Hallelujah. My family is lifted up. Mage paula ihalata esawenawa. I'm strengthened this morning. Me udasana mama shaktiya labanawa. Hallelujah. Hallelujah. You know, one of the important principles in the Bible. Bible e tibena ithamath wedakak pratipattiyak tamai. Bible says with the heart man believeth, but with the mouth he makes confession unto salvation. Hadavaten manushya vishwasa karanawa ohu mukhen prakasha karanawa galawima udessa. So you believe in your heart what God says about you. Oba deviyan wahanse oba gena kiyana de hadavatin vishwasa karanawa. But that's not enough. Namuth eya pramanavat wenne neha. You got to open your mouth and speak it. ඔබ ඔබගේ මුඛය ඇරලා ඒ දේ ප්‍රකාශ කළ යුතුයි. Because it is only when you speak you enter into the realms of salvation. ඔබ කතා කරන විට තමයි ඒ ස්වර්ගික තලයේ දේට ඔබ ඇතුල් වෙන්නේ. The realms of salvation. ඒ ගැලවීමේ වාතාවරණයන් නැත්තම් තත්වයන් වලට. Because salvation is everything what Jesus did for you. ගැලවීම කියන්නේ යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් කරපු සියලුම දේ. He has already done everything that you needed. ඔබට අවශ්‍ය සියලුම දේ යේසුස් වහන්සේ සම්පූර්ණ කළා ඉවරයි. Hallelujah. Hallelujah. You know, this month everyone in our church is going to be lifted up. Amen. මේ මාසේ අපගේ සභාවේ සිටින සියලුම දෙනා එසවෙන මාසයක්. I see many promotions that are taking. God is lifting you up in promotions in your jobs. ඔබේ රැකියා ස්ථානයේ උසස් වීමක් ඔබට ලැබෙනවා. Hallelujah. Hallelujah. Expect God to promote you suddenly. ඔබ අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් සිටින ෂණයෙන් ඔබට උසස් වීම ලැබෙනවා. Expect God to do miracles that you never even expected. ඔබ බලාපොරොත්තු නොවෙච්ච හාස්කම් ඔබ අපේක්ෂාවෙන් සිටින්න. Expect God to lift you up in your business, in your family. In every area of your life. ඔබගේ ව්‍යාපාරයේ ඔබගේ පවුලේ ඔබගේ ජීවිතයේ හැම ශාස්ත්‍රයකම ඉහළට එසවීම ඔබ බලාපොරොත්තු වන්න. Hallelujah. Hallelujah. And if you have been struggling in your health. ඔබගේ ශරීර සෞඛ්‍ය තුල ඔබ පොරබැදමින් සිටියා නම්. The Lord is telling me that your strength has been renewed. Amen. In a very special way. ඔබගේ ශක්තිය අලුත් වෙනවා විශේෂ ආකාරයට. You are going to be lifted up in your physical body. ඔබගේ ශරීරයේ ඔබ එසවීමක් සිද්ධ වෙනවා. Hallelujah. Hallelujah. Hallelujah. Say I believe that. ඔබ කියන මම මේ දේ විශ්වාස කරනවා. Praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. So what is this month? මේ මාසය කුමක්ද? The month of lifting. Hallelujah. Let's give a clap to the Lord. දෙවියන් වහන්සේට අත්පොලසන්නාදයක් දෙමු. I think we can do better than that. ඊට වඩා හොඳට අපිට අත්පොල් සනාදයක් දෙන්න පුළුවන්. Glory! Thank you Lord. මහේ වේවා දෙවියන් වහන්සේට. Thank you. Hallelujah. Praise God. This morning I have many things to share. බොහෝ කාරණා තියෙනවා ඔබත් සමග බෙදා ගන්න මේ උදැසන. Things to encourage you. ඔබව ධෛර්යමත් කරන පිණිස. And I've called this sermon today faith that connects with your need. ඔබගේ අවශ්‍යතාවය සමග සම්බන්ධ කරන ඇදහිල්ල තමයි තේමාව. If there's any need in your life. ඔබගේ ජීවිතේ ඕනෑම අවශ්‍යතාවයක් තිබෙනවද? God doesn't meet that need. It is your faith that connects with your need and fulfills that need. දෙවියන් වහන්සේ විසින් ඒ අවශ්‍යතාවය සපුරන්නේ නැහැ. ඔබගේ ඇදහිල්ල කරන කොටගෙන තමයි ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේ. When you connect your faith, ඔබගේ ඇදහිල්ල ඔබ සම්බන්ධ කරන විට, when your faith is rising up, ඔබගේ ඇදහිල්ල ඉහළට එසවෙන විට, it always connects with the need that you have in your life. ඔබගේ ජීවිතයේ ඇති අවශ්‍යතාවය එක්ක ඇදහිල්ල සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. So this morning I want to teach you some very important principles. ඉතා වැදගත් ප්‍රතිපත්ති කිහිපයක් ඔබ වෙත ගෙනෙන්න කැමතියි මම. Because if you hold on to these principles, මේ ප්‍රතිපත්ති ඔබ තදින් අල්ලා ගත්තොත්, and put it to work in your life, ඔබගේ ජීවිතයේ ඒ දේ ක්‍රියාවට දමන්න, you will have no need in your life. එවිට කිසිම අවශ්‍යතාවයක් ඔබගේ ජීවිතයේ තිබෙන්න යන්නේ නැහැ. In fact, the Bible said, "My God shall supply all my needs." බයිබලයේ කියනවා දෙවියන්ගේ දෙවියන් වහන්සේ මගේ සියලු අවශ්‍යතා සපුරනවා කියලා. You know, God has blessed us with His word in a very special way. දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ ඒ වචනය කරණ කොටගෙන අපට විශේෂ ආකාරයෙන් ආශිර්වාද කරලා තිබෙනවා. This church is a church that builds people on the word and releases the ministry of the Holy Spirit. අපගේ සභාව ඉතා විශේෂයි ඒ වචනය තුලින් මිනිස්සු ගොඩ නගලා ඒ සුදාත්මයන්න් වහන්සේගේ සේවයෙන් එය නිදහස් කිරීම. If anyone would walk into this church on a Sunday, යම් කෙනෙක් එනවද ඉරිදා දවසේ, on the very first day itself, God will mark that person to be a success. Amen. පළවෙනි දවසේ සිටම දෙවියන් වහන්සේ ඒ පුද්ගලයාව සලකුණු කරනවා ඔහුගේ සාර්ථකත්වයේ උදෙසා. හැලෙලූයා. And if you still keep coming here and learn the word of God that has been taught here, ඔබ දිගින් දිගටම පැමිණිලා මේ වචනය ඉගෙන ගත්තනම්, there's no way that your life can be a failure. කිසි ආකාරයකටම බෑ ඔබගේ ජීවිතයේ අසාර්ථකත්වය පැමිණෙන්න. What is important is that you be humble and you open your heart and to be a believing person. ඔබ ඉතා වැදගත් කාරණාවක් තමයි ඔබ යටහත්ව ඒ වචනය දිගින් දිගටම ඇදහිල්ලෙන් නැත්තම් විශ්වාසයෙන් සිටින්න. We must be willing to believe what God says. දෙවියන් වහන්සේ කියන දේ පිළිගන්න විශ්වාස කරන්න අපි සූදානම්ව සිටින්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. So this morning are we ready? අපි සූදානම්ද මේ උදෑසන? You know, once you are a child of God, අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාම, the most important thing for you is to be filled with the Holy Spirit. ඉතා වැදගත් කාරණාවක් තමයි සුදාත්මයන්න් වහන්සේගෙන් පූර්ණව සිටීම. There are many Christians who are not filled with the Holy Spirit. They have never been taught that you have to be filled with the Holy Spirit. බොහෝ කිතුනවා නින්න ශ්‍රාත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වෙලා නැහැ. ඔවුන්ට උගන්වලා නැහැ 얘දී. We have to be full of the Holy Spirit on a daily basis. දිනපතාම අපි ශ්‍රාත්මයන්න් වහන්සේගෙන් පූර්ණව සිටින්න අවශ්‍යයි. There's no other option. There's no other way to live a successful Christian life. වෙන කිසිම තෝරා ගැනීමක් නැහැ. වෙන කිසිම විදිහක් නැහැ සාර්ථක කිතුණු ජීවිතයක් ගත කරන්නට. When we were born again, when we received what Jesus had done on the cross for us, අපි නැවත උත්පාදනය වූ විට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ කුරුසයේ කළපු දේ පිළිගත්ත විට, you know how you are born again? ඔබ දන්නවද කොහොමද ඔබ නැවත උත්පාදනය වෙලා තියෙන්නේ කියලා? By believing in your heart and confessing with your mouth. බයිබලයේ කියනවා හදවතින් විශ්වාස කළා මුඛයෙන් ප්‍රකාශ කිරීමෙන් කියලා. You know, just because you come to church, that doesn't mean that you are a Christian. සභාවට ආපාලියට ඔබ කිතුණුවක් වන්නේ නැහැ. You must receive Jesus into your heart, but also you must say, Jesus is my Lord. ඔබ යේසුස් වහන්සේව හදවතට පිළිගත යුතුයි. නමුත් ඒ ආකාරයටම ඔබ යේසුස් වහන්සේ මාගේ ස්වාමියා කියලා මුඛයෙන් ප්‍රකාශ කළ යුතුයි. It's so important for that. ඒ ඉතා වැදගත් කාරණාවක්. You know, I came from a Christian family. මම කිතුණු පවුලකින් තමයි පැමිණියේ. We were brought up as Christians. කිතුණුවන් හැටියට තමයි අපි හදවනාගත්තේ. But nobody taught me how to receive salvation. නමුත් කවුරුවත් ඉගැන්වුවේ නැහැ කෙසේද ගැලවීම ලබන්නේ කියලා. It took me 30 long years to receive salvation, although I came from a Christian family. මම කිතුණු පවුලකින් ආවත් අවුරුදු 30ක දීර්ඝ කාලයක් ගියා මට මේ ආකාරයෙන් ගැලවීම ලබන්නට. Hallelujah. Hallelujah. But when I received salvation, නමුත් මම ගැලවීම ලැබුවාම, something happened inside of me. විශේෂ දෙයක් සිදු වුණා මා තුළ. I was filled with the Holy Ghost. මම ශ්‍රාත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වුණා. I knew something has happened. මම දැනගත්තා යම් දෙයක් සිද්ධ වුණා කියලා. I was full of joy. මම ප්‍රීතියෙන් පූර්ණ වුණා. My life was fulfilled. There was something that filled my life. The emptiness that I had when I was in the world suddenly that emptiness left me. E mage loke jeevath vechcha kaale thibicha hiskama magen turan vela deviyan wahanse preethiyen mawa pirewwa. So it was the Holy Spirit. Shudathmayan wahanse me de kare. So now that you are born again, you must learn to live by the Holy Spirit. Dan oba navatha upadane vela thibena oba shudathmayan wahanse karana kota gena jeevath wen hati igena gathi yutu. That's why Ephesians 5:18 has an instruction for all Christians. Eka thamai Episapote 5:18 sielu kitunuwanta upadeshayak thibenne. It says do not be drunk with wine wherein is excess, but be filled with the Holy Spirit. Mudrika paanen mat novella ඔබ ශුද්ධාත්මයෙන් පූර්ණ වී සිටින්න. Be filled with the Holy Spirit. ආත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වී සිටින්න. The translation there is be being filled. එතන පරිවර්තනය තමයි ආත්මයන්න් වහන්සේගෙන් පූර්ණ වී සිටින්න. නිතරම පූර්ණව සිටින්න. Be being filled. That means keep on being filled. නිරන්තරයෙන්ම පූර්ණ වෙමින් සිටින්න. Hallelujah. Hallelujah. It's like opening a tap and never close shutting that tap. අර ටැප් එකක් හරියට විවෘත කළා ඒක නවත්තන්න නැතුව තිබෙනවා වගේ. So this is an instruction given to all Christians. සියලු කිතුනුවන්ට දී ඇති උපදේශයක් මේ. Do not be drunk, do not be distracted with the things of the world. ලෝකයේ දේවල් වලින් අවධානය කඩා ගන්න එපා. Do not be distracted with the influences of the world. ඒ ලෝකයේ බලපෑමෙන් අවධානය කඩ කර ගන්න එපා. You know when a person is drunk, he is influenced by the spirit of alcohol. යම් කෙනෙක් ඒ මුද්‍රිත පානයෙන් මත් වෙලා ඉන්නකොට ඒකෙන් බලපෑමට ලක් වෙනවා. It says be controlled by the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ විසින් පාලනයට යටත් වෙන්න කියලා කියනවා. Let the Holy Spirit lead and guide you. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න ඔබට මඟ පෙන්වීම ගෙනෙන්න. You know God is not going to do that. දෙවියන් වහන්සේ මේ දේ ඔබ වෙනුවෙන් කරන්න යන්නේ නැහැ. It is an instruction for us to follow. ශුද්ධාත්මයන් දෙවියන් වහන්සේ දෙන උපදේශයක් මෙය අපට අනුගමනය කරන්න. I have to be filled with the Holy Spirit on a daily basis. මම දිනපතා ශුද්ධාත්මයෙන් පූර්ණ වෙන්න අවශ්‍යයි. It is my responsibility to be filled. මගේ වගකීමයි මෙසේ පූර්ණ වීම. And he gives us the directions how to do it. කෙසේද මේ දේ කරන්න කියලා උපදේශ දෙනවා මේ ස්ථානයේ. In the next few verses. ඊළඟ පද කිහිපය තුල. I want you to go home and read those instructions. ඔබ ගෙදරට ගිහිල්ලා ඒ උපදේශ නැවත කියවන්න. From verses 19 up to 21. 19 සිට 21 වෙන පද වෙනකන්. See, when you are filled with the Holy Spirit. ශුද්ධාත්මයෙන් ඔබ පූර්ණ වෙන විට. You are always a glow. නිරන්තරයෙන් ඔබ බැබලමින් සිටිනවා. Hallelujah. Hallelujah. Your life is a glow. ඔබගේ ජීවිතය ඒ බබලමින් තිබෙන ජීවිතයක්. Your life is always full of joy. ප්‍රීතියෙන් පූර්ණව සිටිනවා ඔබගේ ජීවිතය. The life of the flesh will not distract you. ඒ මාංශයේ ජීවිතය ඔබගේ අවධානය කඩ කරන්නේ නැහැ. You know, as Christians we don't need to struggle with the flesh if we are filled with the Holy Spirit. කිතුනුවන් හැටියට අපේ මාංශයේ දේවල් කරන කොටගෙන අපි පොරබදින්න අවශ්‍ය නැහැ. අපි ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා සිටින විට. You know, why do Christians even after being a Christian you know fall into sin? ඇයි කිතුනුවන් වෙලත් සමහර අය පාපයට ලක් වෙන්නේ? It is because they are not filled with the Holy Ghost. ශුද්ධාත්මයෙන් පූර්ණ නැති නිසා. The book of John chapter 6 verse 61-63. යොහන් 6:63 මෙසේ කියනවා. It says the flesh profiteth for nothing. මාංශෙන් කිසි ප්‍රයෝජනයක් නැත. We have a body, we have a flesh, but the flesh profiteth for nothing. අපේ ශරීරයක් තිබෙනවා මාංශයක් තිබෙනවා ඒ කියන්නේ නමුත් මාංශයෙන් ප්‍රයෝජනයක් නැහැ. Hallelujah. Hallelujah. Every time you desire to satisfy your flesh. ඔබගේ මාංශය තෘප්තිමත් කරන්න ඔබ හිතන හැම අවස්ථාවකම. I want you to think, remember this word. ඔබ මේ වචනය මතකයට ගෙනෙන්න. Hallelujah. Hallelujah. It is the spirit that gives life. ජීවනය දෙන්නේ ඔබගේ ආත්මයයි. Hallelujah. Hallelujah. Once you become a child of God. දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාම your life is propelled by the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ විසින් ඔබගේ ජීවිතයේ ඉහළට ඔසවනවා. You are different from the person in the world. ලෝකයේ සිටින පුද්ගලයාට වඩා ඔබ වෙනස් වූ පුද්ගලයෙක්. The people in the world they think what can I eat? What can I drink? How can I enjoy? ලෞකික මිනිස්සු හිතන්නේ කොහොමද මම තෘප්තියට පැමිණෙන්නේ? කොහොමද මම කන්නේ බොන්නේ කියලා. But as a child of God. නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙක් කැටියට you are filled with the Holy Spirit. ඔබ ශුද්ධාත්මයෙන් පූර්ණයි. It is the spirit that gives you life. ඒ ආත්මය කරන කොටගෙනයි ඔබට ජීවනය ලැබෙන්නේ. You are filled with the Holy Spirit. ඔබ ශුද්ධාත්මයෙන් පූර්ණ වෙන විට you are fulfilled in life. ඔබ ජීවිතයේ තෘප්තියට පැමිණෙනවා. Hallelujah. You are happy all the time. නිරන්තරයෙන්ම ඔබ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා. You are peaceful, full of peace and joy. සමාධියෙන් සමාදානයෙන් පූර්ණයි ප්‍රීතියෙන් පූර්ණයි. Hallelujah. Hallelujah. It is a protection for you. ඔබට සුරක්ෂිතභාවය ගෙන දෙනවා මේ තුලින්. The book of Proverbs chapter 4 verse 23. හිතෝපදේශයේ පොතේ 4 23 වන පදයේ මෙසේ කියනවා. It says guard your heart with all with all diligence. සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න. For out of it are the issues of life. මක්නිසාද එයින් ජීවණය නික්මෙන්නේය. Now when the Bible says heart, it is the same word as spirit. මේ බයිබලයේ කියනකොට හදවත කියලා ඒක සිත කියලා කියනකොට එය ආත්මයට සමානයි. You know, man is a spirit. මනුෂ්‍ය ආත්මයක්. Hallelujah. And God is a spirit. දෙවියන් වහන්සේ ආත්මයක්. When you are born again, ඔබ නැවත උත්පාදනය වූ විට you learn to live by your spirit. ඔබ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. You live by your spirit. ඔබගේ ආත්මය කරන කොටගෙන ඔබ ජීවත් වෙනවා. Because everything of your life comes from your spirit. මන්ද ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලු දේ පැමිණෙන්නේ ඔබගේ ආත්මයෙන්. That is why you have to guard your heart. ඒක නිසා තමයි ඔබගේ හදවත ආරක්ෂා කරගන්න කියලා කියන්නේ. You must be careful what enters your heart, your spirit. ඔබගේ සිතට නැත්නම් ඔබගේ හදවතට ආත්මයට ඇතුල් වෙන දේ ඔබ ගැන ප්‍රවේශම් විය යුතුයි. You know what should enter your heart should be only what God allows you to receive. දෙවියන් වහන්සේ විසින් ඉඩ දෙන දෙයට පමණක් ඔබ ඇතුල් වෙන්න ඉඩ දිය යුතුයි. You know what is in line with the word of God. වචනයට අනුකූල සියලු දේ. So that means you protect your heart, you protect your spirit. එවිට ඔබගේ ආත්මය ඔබගේ හදවත ඔබ ආරක්ෂා කරගන්නවා. You know why do we protect? Because that is so precious. ඇයි අපි ආරක්ෂා කරගන්නේ? එය ඉතා වටින නිසා. Now this morning we came to church, all of us, we locked up our house, we made sure our house is locked up and protected. අපි සභාවට මේ උදෑසන එන විට අපගේ නිවෙස් අපි යතුර දාලා ලොක් කරලා තමයි ආවේ සුරක්ෂිතභාවය කියලා දැනගෙන. Because inside our house are precious things that we have. අපිට අයිති සියලු වටිනා දේවල් අපේ නිවසේ තිබෙන නිසා. So we locked the doors, we made sure everything, we locked the gate. දොරවල් වහලා අපි ගේට්ටුව වහලා තමයි ආවේ මේ උදෑසන. Because we know if we don't protect, a thief will come and take those things. අපි ඒවා ආරක්ෂා කරගත්තේ නැත්නම් සොරෙක් ඇවිල්ලා ඒ දේවල් අරන් යනවා කියලා අපි දන්නවා. In the same way. ඒ ආකාරයෙන්ම. Or even in a more special way. නැත්නම් ඊට වඩා විශේෂ ආකාරයට. We need to guard our heart. අපගේ සිත අපි ආරක්ෂා කළ යුතුයි. What enters our heart? අපගේ හදවතට ඇතුල් වෙන දේ. What kind of thoughts enter our heart? කුමන සිතුවිලිද හදවතට ඇතුල් වෙන්නේ? Do we allow discouraging thoughts come to our heart? අධෛර්යමත් වචන සිතුවිලි එන්න ඉඩ දෙනවද? Do we allow sadness to come to our heart? දුක්ඛිත කාරණා වලට ඉඩ දෙනවද අපේ හදවතට එන්න? Do we allow jealousy to come into our heart? ඒ ඊර්ෂ්‍යාවට ඉඩ දෙනවද හදවතට එන්න? You know, desires of the world into our heart. ඒ ලෞකික ආශාවන් ඉඩ අපේ වලට ඉඩ දෙනවද හදවතට එන්න? Because these thoughts, if they come into our heart, it will destroy my spirit. මේ සිතුවිලි මේ ඍණවාදී දේවල් මගේ ආත්මයට ඇතුළු වුණා නම් මගේ ආත්මය විනාශයට පැමිණෙනවා. Not destroy, the word is it will corrupt my spirit. දූෂණය කරනවා මගේ ආත්මය. It is costly. බොහෝ මිලයක් ගෙවන්න සිද්ධ වෙනවා මට. If you are not careful with what enters your spirit, ඔබගේ ආත්මයට ඇතුල් වෙන දේවල් ගැන ඔබ ප්‍රවේශම් වුණේ නැත්තම්, you will have to pay an expensive price for what you allow. ඔබ ඒ ඉඩ දුන්න දෙයට ලොකු මිලයක් ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. Because the what you are carrying in your spirit is so precious. ඔබගේ ආත්මයේ ඔබ රැගෙන යන දේ ඒ තරම් වටිනවා. The day you were born again, the Holy Spirit came to reside in you. ඔබ නැවත උත්පාදනය වෙච්ච දවසේ ශුද්ධාත්මයන් වහන්සේ පැමිණිය ඔබ තුල ජීවත් වන පිණිස. So inside of me dwells the Godhead. The Holy Spirit lives in me. How precious is that? ඒ ශුද්ධාත්මයන් වහන්සේ මා තුල ජීවත් වෙනවා කොතරම් වටිනා දෙයක්ද? His spirit and my spirit have become one now. උන්වහන්සේගේ ආත්මයත් මගේ ආත්මයත් දැන් එක්කෙනෙක් වෙලා. Hallelujah. Hallelujah. So I carry his presence. I carry his spirit. උන්වහන්සේගේ ආත්මය මම රැගෙන යනවා දැන්. That's why I need to guard. ඒක නිසා තමයි මම සිත ආරක්ෂා කරගත යුත්තේ. Hallelujah. Hallelujah. I mustn't let my heart be grieved for anything except what the Holy Spirit is grieved about. මගේ හදවතට දුක් ගෙන දෙන්න අපි ඉඩ දෙන්න නරකයි ඒ සුදාත්මයන්න් වහන්සේට ඒ දුක් ගෙන දෙන දෙයට අමතරව Hallelujah Hallelujah Hallelujah Hallelujah You know this is the life that we have been given මේක තමයි අපට උන්වහන්සේ දීලා ඇති ජීවිතය This is the life that God expects us to live now මේ ජීවිතේ තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ ජීවත් වෙන පිළිසර It is a higher life මේ උසස් ජීවිතයක් It is a higher life මේ උසස් වූ ජීවිතයක් It is higher than the ordinary life that people live මනුෂ්‍යයා ජීවත් වෙන සාමාන්‍ය ජීවිතයට වඩා ඉහළ වූ ජීවිතයක් මෙය You know the day you became a Christian or a child of God ඔබ කිතුනුවෙක් නැත්නම් දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණ ඒ දවසේ You ceased to become ordinary ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ක්‍රියා කිරීම නතර වුණා you didn't join another religion තවත් ආගමකට බැඳීමක් සිදු වුණේ නැහැ you received a new life ඔබ අලුත් ජීවිතයක් ලැබුවා you received the very life and nature of god දෙවියන් වහන්සේගේම ස්වභාවය උන් වහන්සේගේම ජීවනය ඔබ විසින් ලැබුවා hallelujah the life of god was transplanted into you දෙවියන් වහන්සේගේම ජීවනය ඔබ වෙතට පරිවර්තනය වීමක් සිද්ධ වුණා that is so powerful මේ ඉතාමත් බලවත් the day you realize that you will live differently මේ දේ ඒත්තු ගත්ත දවසේ ඔබ වෙනස් වූ ජීවිතයක් ගත කරනවා you are called now to be a partaker of the divine life of god දෙවියන් වහන්සේගේ ඒ දිව්‍යමය ජීවිතේ පංගුකාරත්වය දරන්න ඔබව කැඳවලා තිබෙනවා that is why we pray ඒක තමයි අපි යාඥා කරන්නේ That's why our prayer life is so important. ඒක තමයි අපගේ යාඥා ජීවිතය ඉතා වැදගත් වන්නේ. Because when we pray we are connecting with the divine life of God. මේ අපි යාඥා කරනකොට ඒ දෙවියන් වහන්සේගේ දිව්‍යමය ජීවිතය සමග සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. Your place of prayer is a place of change. ඔබගේ ඒ යාඥාවේ ස්ථානය වෙනස් වීමේ ස්ථානයයි. Hallelujah. You want to see changes in your life. ඔබගේ ජීවිතයේ වෙනස් වීමක් ඔබ බලාපොරොත්තු වෙනවද? It is your place of prayer that will bring change in your life. ඔබගේ යාඥාවේ ස්ථානය කරනකොටගෙනයි ඔබගේ ජීවිතයේ වෙනස් වීමක් සිද්ධවන්නේ. In the place of prayer you meet with God. You enter into heavenly realms. Amen. ඔබ ඒ යාඥාවේ ස්ථානයේ සිට ඔබ දෙවියන් වහන්සේ එක්ක මුණ ගැසීමක් සිදු වෙනවා ඒ ස්වර්ගික දේවල් එක්ක ඔබ සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. So that is why when you wake up in the morning the first person that you speak to has to be the Holy Spirit. ඒක නිසා තමයි ඔබ උදෑසන නැගිට්ටාම ඔබ මුලින්ම කතා කළ යුත්තේ සුදාත්මයන්න් වහන්සේ සමගයි. The first time the first moments of your day has to be spent with the holy spirit obage davase e arambaka kalaya oba gatha kala yutte sudhatmayanan wahanse samagai if you don't do that obage de kale nattam you live a defeated life oba parajita jeevithayak gatha karanawa you will live like just the rest of the world me loke sirina anithaya wage oba jeevit wenna yanawa so don't play with that time The morning time it belongs to God. ඒ උදෑසන ආරම්භක කාලයේ එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ කාලය අයිති දෙවියන් වහන්සේටයි. The first fruits of the day, the first moments of the day belongs to him. ඒ දවසේ ප්‍රථම ඵලය ප්‍රථම කාලය අයිති දෙවියන් වහන්සේටයි. Hallelujah. Hallelujah. When you train yourself to do that. ඔබ පුහුණු වුණාම ඒ දේ කරන්න You'll find your life being a success. ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබ සොයා ගනිමි. And no one can stop your success. කාටවත් බැහැ විට ඔබගේ සාර්ථකත්වය නවත්තන්න. Do you know that when God decided you are going to be a success. ඔබ දන්නවද දෙවියන් වහන්සේ තීරණය කළපු දවසේ ඔබ සාර්ථක පුද්ගලයෙක් වෙනවා කියලා. The only person who can stop that success is you. ඒ සාර්ථකත්වය නවත්තන්න පුළුවන් ඔබගේ ජීවිතේ ඔබට පමණයි. Hallelujah. Hallelujah. The devil can't stop it. යක්ෂයාට බෑ ඒ දේ නවත්තන්න. No other human beings can stop it. වෙන කිසිම මිනිසෙකුට බෑ ඒ දේ නවත්තන්න. But it is you. ඔබමයි නවත්ත ගන්නේ. Who can stop it? නවත්ත ගන්නේ. Hallelujah. But that is foolish. ඒ මෝඩක අඥානයි. Hallelujah. Say I'm not foolish. ඔබ කියන්නේ මම අඥාන නැහැ. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට. Hallelujah. Hallelujah. So this is the life that God has given to us. මේ ජීවිතය තමයි දෙවියන් වහන්සේ විසින් අපට දීලා තිබෙන්නේ. It is higher than any other life. වෙන කිසිම ජීවිතයකට වඩා උසස් ජීවිතයක්. You know, don't look around at the rich and famous people and think I wish I was that. ඒ ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයන් දැස බලලා කියන්න එපා අනේ මමත් ඒ වගේ වුණා නම් කියලා. You know, do you know that these rich and famous people? ඔබ දන්නවද මේ ධනවත් ප්‍රසිද්ධ වූ කට්ටිය? They are suffering more than you and me. ඔබටත් මටත් වඩා උන් දුක් විඳින බව ඔබ දන්නවද? You know people today are struggling to get on that ladder on top of that ladder. මනුෂ්‍යයා අද මේ දවස්වල පොරබදිනවා ඒ ඒ උසස් ස්ථානයට එන පිණිස. The ladder of success they call it. ඒ සාර්ථකත්වයේ ඉනිමඟට නගින්න. But once they reach the top. නමුත් ඔවුන් ඒ ඉහළ ස්ථානයට පැමිණියහම they realize it's empty. ඔවුන්ට තේරුම් ගන්න ඔවුන් තේරුම් ගන්නවා ඒක හිස් කියලා. And they realize it's all a superficial thing. ඒක බොරුවක්. මවාගත්ත බොරුවක් කියලා ඔවුන් ඒක දැනගන්නවා. And people up there they live a double life. ඔවුනේ දෙවිදියේ ජීවිතයක් ගත කරනවා. You know that's why you see very rich famous rich people most of them they commit suicide. ඒකයි ඒ ධනවත් ඒ ප්‍රසිද්ධ සමහර අය ඔවුන් ජීවිතය පවා නැති කරගන්නේ. And many of them they die you know horrible deaths. ඒ වගේ බොහෝ අය ඉත නපුරු ආකාරයට ඔවුන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. If you're following the newspapers you can see these famous people how they die. ඔය ප්‍රවෘත්ති පත්‍ර ඔබ කියවනවා නම් ඒ ප්‍රසිද්ධ අය මිය යන ආකාරයට ඔබට බලා ගන්න පුළුවන් වෙයි. When 2 days ago somebody died his name was Prince. Hallelujah. දවස් දෙකකට කලිනුත් ඒ ප්‍රින්ස් කියලා එක්කෙනෙක් මිය ගියා. Very rich people. ඉතා ධනවත් පුද්ගලයෙක්. The other day I met a Sri Lankan lady by the way. එක දවසක් මට හම්බුණා මේ ලාංකික මේ ළඟදී ලාංකික Sri Lankan lady who has married a very famous singer. I won't say the name. ඉතා ප්‍රසිද්ධ ගීතිකා ගායනා කරන කෙනෙකුට විවාහ වෙලා that person is 25 years elder than this girl. මේ කාන්තාවට වඩා අවුරුදු 25ක් වැඩිමල්. And the third marriage. තුන්වෙනි විවාහය. But this girl is a Christian. මේ කාන්තාව කිතුනුවෙක්. And I met this girl she had come on a holiday. නිවාඩුවට ඇවිල්ලා තිබුණා මට ඇයව හම්බ වුණා. And she said she was telling me going on and saying what a horrible life she's living. She's living in an island. ඇය ඉන්නේ දූපතක තමයි ඇය ජීවත් වෙන්නේ. In a very rich country. ඉතාමත් ධනවත් දේශයක තමයි ඇය ජීවත් වන්නේ. She was saying how her husband who's very famous was singing now he can't sing even. ඇයගේ ඒ විවාහ වුණ ස්වාමි පුරුෂයා ඉතාමත් ප්‍රසිද්ධව සිටියා නමුත් ඔහුට දැන් ඔහු ගීතිකා ගායනා කරන්නවත් නැහැ. So they put the tape and he's just moving his lips. ඔහු ඔහුගේ ටේප්ස් දාලා තොල විතරක්. And people come and pay millions of dollars just to hear this man. මේ මිනිස්යාගේ ගීතිකා වලට අහුම්කම් දෙන්න මිලියන් ගණන් ඩොලර් වියදම් කරනවා. And his life is so empty. ඔහුගේ ජීවිතය ඉතාමත් හිස්. I wanted to ask this girl then why did you marry him? මට අවශ්‍ය වුණා මොකද ඇය කිව්වා ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන්න කියලා ඇයි විවාහ වුණේ ඔහුව කියලා මට අහන්න හිතුණා. You know what I am trying to tell you is that we think you know so and so is rich and famous and they must be happy. මම ඔබට මේ දෙක කියන්නේ අපි හිතනවා සමහර වෙලාවට මේ අය ප්‍රසිද්ධයි ඔවුන් ධනවත් නිසා සතුටෙන් ඉන්නවා කියලා. But without Jesus there's no happiness. And Jesus වහන්සේගෙන් තොර ජීවිතයේ කිසිම ප්‍රීතියක් නැහැ. Hallelujah. Hallelujah. It's the most horrible thing in life is to have a double life. ජීවිතේ ඊටම ඒ අපහසු අමාරු ජීවිතේ දුක්ඛිතම ජීවිතේ තමයි දෙබිඩි ජීවිතයක් ගත කිරීම. Where you're someone outside and someone inside. පිටස්තරෙන් එක්කෙනෙක් හැටියට පෙන්නව ඇත්තටම ඇතුළාන්තයේ වෙන කෙනෙක්. Hallelujah. Only Jesus, only the Holy Spirit can give you a perfectly transparent life. Yesus wahanse nathan shudathmayan wahanseta vitharai apata e viniwida bhaven jeevath wenna puluwan sampurna jeevithayak denna puluwan. A person who has two lives is in prison. E debili jeevithayak gatha karana manushya hariyata hirakarayek wage. Only Jesus can set you free from that. Hallelujah. Yesus wahanseta vitharai obawa eden galawa ganna puluwan. Hallelujah. Karanna puluwan. Thank you Jesus. Hallelujah. Yesuni. Hallelujah. I know what you know some of you know what I'm talking about. මෙතන ඉන්න සමහර අය දන්නව මම කතා කරන දේ. So we are expected to grow in this life. මේ ජීවිතය තුල වර්ධනය වෙන්න අපිව කැඳවලා තිබෙනවා. That is why we come to church. ඒකයි අපි සභාවට පැමිණෙන්නේ. We come to church not just to say okay I've come to church on Sunday that's fine. අපි සභාවට පැමිණෙන්නේ මම ඉරිදා දවසේ සභාවට ගියා කියලා හිතා ගන්න නෙමෙයි. I have to go to some church so I'm coming to this church. මොනවා හරි සභාවකට මම යන්න ඕන නිසා අද දවසේ මම එනවා කියලා ඔන්න එනවා. But you come to church to grow, to learn and to grow in the life that God has given you. ඔබ සභාවට පැමිණෙන්නේ දෙවියන් වහන්සේ ඔබට දීලා ඇති ජීවිතය තුළ වර්ධනය වෙන පිණිසයි. To be perfected, to be equipped, to be the man, the woman that God has ordained you to be. Sampurnatwayata පැමිණෙන පිණිස නැත්නම් සන්නද්ධ වෙන පිණිස ඒ දෙවියන් වහන්සේ කැඳවලා ඇති පුරුෂයා නැත්නම් කාන්තාව වන පිණිස. You know God has a plan for you. ඔබ දන්නවද දෙවියන් වහන්සේ තුල ඔබට සැලැස්මක් තිබෙනවා. God has a blueprint for your life. ඔබට නිශ්චිත සැලැස්මක් තිබෙනවා දෙවියන් වහන්සේට. And he can only fulfill that blueprint as you cooperate with his spirit. දෙවියන් වහන්සේගේ ඒ නියම වූ නිශ්චිත සැලැස්ම අනුව ඔබට ජීවත් වෙන්න පුළුවන් ඔබ උන් වහන්සේට ඉඩ දුන්නොත් පමණයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. See, I'm being trained. ඔබ කියන්නේ මම පුහුණුව ලබනවා. See, I'm being perfected. මම සම්පූර්ණත්වයේ ලබනවා. Hallelujah. The word of God is changing me. දෙවියන් වහන්සේගේ වචනය මාව වෙනස් කරනවා. The word of God is building me strong. වචනය මාව ශක්තිමත්ව ගොඩනගනවා. Hallelujah. I will fulfill God's purpose in my life. දෙවියන් වහන්සේගේ අරමුණ මගේ ජීවිතේ මම ඉස්සර වශයෙන්ම සම්පූර්ණ කරනවා. You know, before you leave this world, මේ ලෝකයෙන් ඔබ තුරන් වෙන්න ප්‍රථමයෙන් What is the greatest thing you will achieve? ඔබට ලබා ගන්න පුළුවන් උතුම්ම දේ කුමක්ද? It is not the number of houses or cars or bank balances that you have. ඔබට තිබෙන වාහන ගණන නැත්නම් ගෙවල් ගණන නැත්නම් බැංකු ගිණුම් ගණන නෙවෙයි. Even not your children's education and how higher up your children are. ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයවත් ඔවුන් ඉහළට යන ආකාරයවත් නෙවෙයි. It is how you have fulfilled the purpose Amen. That God has given you. දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙන ඒ අරමුණ නැත්නම් සැලැස්ම ඔබ සම්පූර්ණ කිරීම අනුවයි. Hallelujah. Hallelujah. And that responsibility is given to you. ඒ වගකීම දීලා තිබෙන්නේ ඔබටයි. Hallelujah. Hallelujah. So never be a person who is learning but never coming to know the truth. ඔබ වෙන්න එපා නිතර ඉගෙන ගන්න නමුත් ඒ කවදාක්වත් ඒ සත්‍ය දැනගන්නේ නැති කෙනෙක් වෙන්න එපා. The book of 2 Timothy chapter 3 verse 7. දෙක තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 7 වන පදයේ කියනවා 2 Timothy chapter 3 verse 7 he says ever learning and never able to come to the knowledge of the truth නිතර ඉගෙන ගන්න නමුත් කිසි කලකත් සත්‍ය දැන ගැනීමට පැමිණෙන්නට බැරි වූ during Paul's time there were some people like that in the church Paul's කාලේ සභාවේ මේ වගේ අය හිටියා they were always learning ඔවුන් නිරන්තරයෙන්ම ඉගෙන ගත්තා. They were always learning gathering information. බොහෝ තොරතුරු ඔවුන් එකතු කරමින් සිටියා. But they were never able to come to the knowledge of truth. ඒ සත්‍ය දැනගන්නට ඔවුන්ට බැරි වුණා. So, what does that mean? ඒකෙන් අර්ථවත් වන්නේ කුමක්ද? The truth did not enter their spirits. ඒ සත්‍ය දේ වචනේ ඔවුන්ගේ ආත්මයට ඇතුල් වුණේ නැහැ. They were not living the truth that were being taught to them. ඔවුන්ට ඉගැන්වූ සත්‍ය ඔවුන් තුල ජීවත් වුනේ නැහැ. Even today in the churches there are many many people like this. අද දවසෙත් සභාවල බොහෝ සෙනග ඉන්නවා මේ වගේ. They know not of knowledge. ඔවුන්ට දැනුම තිබෙනවා බොහෝ. But they have not come to the knowledge of truth. නමුත් ඒ සත්‍ය දැන ගැනීමට පැමිණිලා නැහැ. They have always questions. ඔවුන්ට නිරන්තරයෙන්ම ඔවුන් ප්‍රශ්න කරනවා. Oh they ask pastor how about this? මේක කොහොමද pastor කියලා අහනවා. They go to 10 pastors and ask the same question. සභාපාලකවරුන් 10 දෙනෙකුට ගිහිල්ලා එකම ප්‍රශ්නේ අහනවා. And all the answers they have but they have not received any answer. උත්තර හැම එකක්ම උන් ලබලා තිබෙනවා නමුත් ඒ දේ ආත්මයට ලබාගෙන නැහැ. They ask why should we give tithes? ඇයි දසෙන් කොටස් දිය යුත්තේ කියලා අහනවා. And they will have the same question about tithes. දසෙන් කොටස පිළිබඳ ඒ ප්‍රශ්නෙම උන්ට තිබෙනවා. That the answers have already been given from the Bible. බයිබලෙන් පිළිතුරු දීලත් ඉවරයි ඔවුන්ට. But they never come to the knowledge of truth. නමුත් ඒ සත්‍ය දැන ගැනීමට අවිල්ල නැහැ. And because of that they are left behind. ඒක නිසා ඔවුන් පිටිපස්සේ නැතර වෙලා. Hallelujah. Hallelujah. You never be a person like that. කවදාක්වත් ඒ වගේ පුද්ගලයෙක් වෙන්න. The next person don't be a person like that. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්නේ ඒ වගේ පුද්ගලයෙක් වෙන්න එපා. Hallelujah. When you hear the word of God දෙවියන් වහන්සේගේ වචනය ඔබ අහුවහම receive it by faith at the hill and obey they ලබා ගන්න study it අධ්‍යයනය කරන්න the pastor will teach something pastor ඔබට යම් දෙයක් උගන්වනවා go home and study that word ගෙදර ගිහිල්ලා ඒ වචනය ඔබ අධ්‍යයනය කරන්න see if what the pastor is saying is true pastor කියපු දේ ඇත්තද කියලා ඔබ අධ්‍යයනය කරලා බලන්න see it for yourself in the bible ඔබම බයිබලේ ඇරලා ඒක ඔබටම බලා ගන්න and when you see it ඔබ ඒ දේ දැක්කහම then believe put your trust in it ඒ දේ කෙරෙහි විශ්වාසය දමන්න and do something about it ඒ දේ කෙරෙහි යම් ක්‍රියාවක් ඔබ කරන්න hallelujah hallelujah hebrews chapter 4 verse 2 hebrew 4 2 කියනවා It says that when we hear we have to mix what we hear with faith. අපි ඇසුවහම දේව වචනය ඒ දේ ඇදහිල්ල සමග මිශ්‍ර කළ යුතුයි කියලා කියනවා. It's not enough to hear. ඇසීම පමණක් මදි. Hallelujah. This morning I'm speaking to maybe over 150 people here. මම මේ උදෑසන කතා කරන්නේ 150කට අධික සෙනඟක් උදෙසා. You're all hearing the same word. හැමෝන්ටම එකම වචනය තමයි ඇසෙන්නේ. I'm speaking the same words to everyone. හැම කෙනාටම එකම වචන කතා කරන්නේ. But my belief is that everyone will hear with faith. මගේ විශ්වාසය තමයි මෙතන ඉන්න හැම කෙනාම ඇදහිල්ලෙන් මේ දේ ඇසීම. Receive it by faith. ඇදහිල්ලෙන් ලබා ගන්න වචනේ. Because if you don't receive it by faith, ඇදහිල්ලෙන් ලබා ගත්තේ නැත්නම් what you are hearing will not be useful for you. ඔබ අසන දේ ඔබට ප්‍රයෝජන වන්නේ නැහැ. Because he says, for unto us was the gospel preached as well as unto them. This is speaking about the Old Testament people. But the word preached did not profit them. These are people, there are some people, the word did not profit. මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් සුභාරංචිය දේශනා කරන ලද්දේ නමුත් ඇසුවන් සමග ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොව බැවින් ඇසු වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවිය. The word that they heard did not profit them. ඔවුන් අසපු වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් උනේ නැහැ. It's nothing wrong with the word they heard. ඔවුන්ට ලැබපු වචනේ කිසිම වරදක් තිබුණ නැහැ. Then why did it not profit them? ඇයි ඒ ප්‍රයෝජනවත් උනේ නැත්තේ ඔවුන්ට? It says because they be not being mixed with faith in them that they heard it. ඔවුන් ඇදහිල්ල සමග ඒ වචනය මිශ්‍ර කරපු නැති නිසා. Hallelujah. Hallelujah. They didn't put faith. They didn't add faith to what they heard. ඇදහිල්ල එකතු කරේ නැහැ ඔවුන් අසපු වචනයට. You know, every time you hear the word of God. දෙවියන් වහන්සේගේ වචනය ඔබ අසන හැම අවස්ථාවකදීම. You have to put faith into it and do the word. එමෙන් ඇදහිල්ල එකතු කළා ඒ වචනය ක්‍රියාවට දැමිය යුතුයි. Otherwise it is just information on your head. නැත්නම් ඒ දේශනාව තොරතුරු පමණයි ඔබගේ මනසේ. After some time that information will leave you. කාලයකට පස්සේ ඒ තොරතුරු ඔබගේ ජීවිතයෙන් පහවේවි. Hallelujah. Hallelujah. You have to be add faith to what you hear. ඔබ අසන දෙයට ඔබ ඇදහිල්ල එකතු කළ යුතුයි. Because there's something for you to do with the word of God. ඒක නිසා ඔබ වචනය කරන කොටගෙන යම් දෙයක් කළ යුතුයි. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. You know, as children of God, we are called to live only one life. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිව කැඳවලා තිබෙන්නේ එක ජීවිතයක් ගත කරන්නයි. A life of faith. ඇදහිල්ලේ ජීවිතයක්. A life of faith. ඇදහිල්ලේ ජීවිතයක්. 2 Corinthians 5:17. දෙක කොරින්ති 5 හත්වෙනි පදය for we walk by faith and not by sight අප හැසිරින්නේ පෙනීමෙන් නොව ඇදහිමෙන්ය. Did you see that? දැක්කද ඒ? But we, that is us. එතන කියනවා අපි හැසිරෙන්නේ කියන්නේ අපි. We walk by faith and not by sight. අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහිමෙන්ය. What does this mean? මේකෙන් අර්ථවත් වන්නේ කුමක්ද? What does it mean to walk by faith? ඇදහිල්ලෙන් හැසිරෙනවා කියන්නේ කුමක්ද? What does it mean to walk by sight? පෙනීමෙන් හැසිරෙනවා කියන්නේ කුමක්ද? To walk by sight is to walk by your senses. පෙනීමෙන් හැසිරෙනවා කියන්නේ ඔබගේ මාංශයෙන් නැත්නම් පංච ඉන්ද්‍රියෙන් හැසිරීමයි. You walk according to what you see, what you hear and the outward things. ඔබ දකින දේ, ඔබට ඇසෙන දේ, ඒ පිටස්තර දේ කරන කොටගෙන ඔබ හැසිරෙනවා. That's why the Bible says God is not pleased with those who do not have faith. ඒකයි බයිබලයේ කියන්නේ ඒ ඇදහිල්ල නැති අය ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ කියලා. It is impossible to please God without faith. ඇදහිල්ල නොමැතිව දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ නොහැක. So we walk by faith and not by sight. ඒක නිසා අපි හැසිරෙන්නේ ඇදහිල්ලෙන් පෙනීමෙන් නොවේ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So faith is the response of your human spirit to the word of God. ඇදහිල්ල කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ඔබගේ ආත්මයේ ප්‍රතිචාරයයි. You know, faith is a response. ඇදහිල්ල කියන්නේ ප්‍රතිචාරය. Of your human spirit. ඔබගේ මනුෂ්‍ය ආත්මය to the word of God. දෙවියන් වහන්සේගේ වචනයට. Hallelujah. Hallelujah. So every time we hear the word of God. අපි දේව වචනය අසන හැම අවස්ථාවකදීම. We have to respond. අපි ප්‍රතිචාර දක්විය යුතුයි. From our spirit. අපගේ ආත්මෙන්. Hallelujah. Hallelujah. When we respond from our spirit. අපගේ ආත්මෙන් අපි ප්‍රතිචාර දක්වන විට. Then faith is in action. ඇදහිල්ල ක්‍රියාවට දමනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. But if you're walking only by what you see and hear. ඔබ දකින දේ ඇසෙන දේ අනුව පමණක් ක්‍රියා කරනවා නම් then you are not walking by faith. ඒ කියන්නේ ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන්නේ නැහැ. And you walk, you live a life of defeat and failure. ඒ පරාජිත වූ ජීවිතයක් තමයි ගත කරන්නේ. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. So don't let your senses rule your life. ඔබගේ මාංශයට නැත්නම් පංච ඉන්ද්‍රියට ඉඩ දෙන්න එපා ඔබගේ ජීවිතය පාලනය කරන්න. Don't let circumstances rule your life. ඔබ මුහුණ දෙන අවස්ථාවන් වලට ඉඩ දෙන්න එපා ඔබගේ ජීවිතය පාලනය කරන්න. Let the word of God rule your life. දෙවියන් වහන්සේගේ වචනයට පමණක් ඉඩ දෙන්න ඔබව පාලනය කරන්න. Hallelujah. Hallelujah. You know if you're filled with the Holy Spirit. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටිනවා නම්. The Holy Spirit will always guide you. ශුද්ධාත්මයන් වහන්සේ නිරන්තරයෙන්ම ඔබට මඟ පෙන්වීම ගෙන දෙනවා. He will help you to live a life of faith. ඔබට ඇදහිල්ලේ ජීවිතයක් ගත කරන්න උන්වහන්සේ උපකාර කරනවා. You know the Holy Spirit is our helper. ඔබ දන්නවද ශුද්ධාත්මයන් වහන්සේ අපගේ උපකාරයානන්. You know what does he how does he help us? කෙසේද උන්වහන්සේ අපට උදව් කරන්නේ? He helps us to live this walk of faith. මේ ඇදහිල්ලේ ගමන් කරන්න උන්වහන්සේ උපකාර කරනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. In Galatians chapter 5 verse 16. ගලාති පොතේ 5 16 වන පදේ. Galatians 5:16. ගලාති 5 16. So this I say then, walk in the spirit and ye shall not fulfill the lust of the flesh. ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන හැසිරෙල්ලා එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. Did you see that? ඔබ ඒ දේ දැක්කද? When you walk in the spirit. ඔබ ආත්මයෙන් ක්‍රියා කරන විට you shall not fulfill the desires of your flesh. ඔබගේ මාංශයේ තෘෂ්ණාවල් ඔබ සම්පූර්ණ කරන්නේ නැහැ. Hallelujah. Hallelujah. When you are led by the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වන විට when you are filled with the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබ පූර්ණව සිටින විට you will not struggle with sin. ඔබ පාපේ පොරබදින්නේ නැහැ. The reason why people struggle with sin after becoming a child of God. දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාට පස්සේ මිනිස්සයා පාපේ පොරබදින්නේ. It is because they are not learned to be filled with the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව ජීවත් වෙන්න ඔවුන් ඉගෙනගෙන නැති නිසා. Hallelujah. Hallelujah. And they are living a life of struggles. ඔවුන් පොරබදීමෙන් ජීවත් වෙනවා. They are looking for something from outside. පිටස්තරෙන් ඔවුන් යම් දෙයක් සොයාගෙන සිටිනවා. They are looking for the things of the flesh to satisfy them. ඒ මානසික දේවල් දෙස බලනවා තෘප්තියට පැමිණෙන පිණිස. So what is the solution? කුමක්ද විසඳුම? What is the remedy? කුමක්ද විසඳුම? To be filled with the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටීම. And to walk in the Spirit. ඒ ආත්මයන් වහන්සේ තුල හැසිරෙන්න. Hallelujah. Hallelujah. Say I'm going to be filled with the Holy Spirit. ඔබ කියන්නේ මම ශුද්ධාත්මයෙන් පූර්ණ වෙනවා. I'm walking in the Spirit. මම ආත්මයෙන් හැසිරෙනවා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. You know I said without faith it is impossible to please God. මම කිව්වා ඇදහිල්ල නැතිව දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ නොහැක කියලා. It is impossible to please God. උන්වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. If you want to please God. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න නම් you have to be a man of faith. ඔබ ඇදහිල්ලේ මිනිසෙක් විය යුතුමයි. You must have deliberate faith actions in your life. ඔබ අපි හිතලම ඇදහිල්ලේ ක්‍රියාවන් කළ යුතුයි. You must have an attitude of faith in your life. අපගේ ජීවිතයේ ඇදහිල්ලේ ආකල්ප අපි තබා ගත යුතුයි. You must have a lifestyle of faith in your life. අපේ ජීවන රටාව ඇදහිල්ල විය යුතුයි. Hallelujah. Hallelujah. We cannot do as the worldly people do. ලෞකික මිනිස්සුන් දේවල් කරන ආකාරයට අපිට කරන්න බෑ. Hallelujah. For example. උදාහරණයක් ලෙස. You know a worldly person, let's say a normally person has a headache. හිස රදයක් තිබෙනකොට any other ache. නැත්නම් වෙන ඕනම වේදනාවක් වෙන්න පුළුවන්. You know what will they do? කුමක්ද වුන් කරන්නේ? What will they do? කුමක්ද කරන්නේ? Oh they will shout and complain. Massively no the ming tell everybody ka hamontama kiyano get everybody's attention hamongema avadane oun wetata ganna and they will try to get some medicine ay behet tikak ganna utsaha karana yeah some medicine mono hari behet so every house has to have some medicine hama nivasakama mono hari behet tikak thibena and what did you do then kumakda karanne you straight away take the medicine ek kenehima gannwa behet because they think now the answer to this problem is a medicine mando un sitena nisa me prashneyata visinduma behet wala kiyala and if that medicine doesn't work e behet weda kari naththam for 2-3 days dawas deka tunakata then what you do then you go to a doctor dossera kenek hoyagena yanawa and if that doctor after some time doesn't work also e dossaragen visindumak labunne naththam then you go to a specialist doctor visheshakna vaidyavarek hoyagena yanawa and it goes on and on digin digatama eka karamin yanawa but the man of faith is different namuth adihille manushya kriya karana aakarya wenas hallelujah hallelujah when he gets a headache ඒ හිසරදේ පැමිණියාම he just says in Jesus name this doesn't belong to me. යේසුස් වහන්සේගේ නාමයෙන් හිසරදේ මට අයිති නැහැ කියලා කියනවා. Just put your hand here.